නිලැඳුම දෙන්නේ යුනිෆෝම් එකක් දෙන්නේ ඒ ශිෂ්‍යයින් අතර ඒක මිතියක් හදන්න නිලැඳුමේ වර්ගය නිලැඳුමේ පාට නිලැඳුමේ රෙද්දේ වර්ගය ඒ සියල්ලෙන් ඒක මිතියක් හදන්න ඕන නිලැඳුම දෙන්න පුළුවන් නම් ශිෂ්‍යයින්ට එක රෙද්දකින් ඔබ ආණ්ඩුවෙන් ඒක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ ඒ වෙනුවට තත් දෙන්නද ගම් සභාපති පිළිතුරක් එතුමා කැමති ඔබතුමාම පිළිගන්නවානේ මේ රජේන්ද්‍ර නිලැඳුමේ මුදල් ප්‍රමාණය ඒ විදිහටම පාසල් ශිෂ්‍යන්ට යනවට ඒ ක්‍රමවේදය තමයි මේ හදලා තියෙන්නේ අනිත් එක ඔබතුමා දැන් කිව්වා අර මේ ගුරු ගිනුමට මේ විදුහල්පතිතුරුගේ මොකද්ද ගිනුමට බැර කරන එහෙම නෙමෙයි මේක වෙනම මේ ගුරු වැටුප් ගිනුමට නෙමෙයි යන්නේ වෙනම ගිනුමක් වශයෙන් තමයි පවත්වන්නේ ඒකත් වැරදි ඒත් වැරදි තොරතුරක් ඔබතුමා දීලා තියෙනවා හොඳයි ඒක නිවැරදි වෙනවා නම් හොඳයි මහජන බැංකේ වෙනම ගිනුමක් විදිහට මේක වැරදි වෙනවා නම් හොඳයි ප්‍රශ්නය තියෙන්නේ මේ විදුහල්පතිවරු වාර්තා කරන්නේ එහෙම තමයි වෙන්න යන්නේ කියලා ඒකයි මම ඔබට තවම කිව්වේ හොඳයි ඒ නිසා හරි රයිට් ඔබතුමා පිළි හරි ඔබතුමා කියනවා පිළිගන්නවා එච්චරයි